2558 වසරේ විවාහාරික මාසයේ 7 දිනේ 7 වෙනි මාසේ 13 වෙනිදා භාවනා වැඩසටහන. සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ ඊටාම අවශ්‍යතාවයක් හැටියට තිබුණු ඒ ධර්මශාලා මන්දිරය ආරම්භ කටයුතු කරන දවස එහි මුල්ව ප්‍රධානත්වයෙන් සහ සම්පූර්ණ ශ්‍රමය ධනය සියල්ලම වැයකොට අනිත් කිසිදු කෙනෙකුට ඉල්ලීමක් හෝ ආයාචනයක් හෝ නොකොට තම ශක්තියෙන්ම ඒ ධර්ම ශාලා මන්දිරය ඉදිකොට සාසනයට පූජා කිරීමට පින්වත් චන්දන තිසේරා මැතිඳුන් මහා පාරමිතා බලයක් එකතු කරගන්න විශිෂ්ට දිනයක් හැටියට අප ආයතනයටත් අපි තාම ගෞරවයෙන් සිහිපත් කරනවා. මේ මොහොතේ තමන්ගේ සිත දිහා බලන්න, සිත පැහැබරව පවත්ව ගන්න කල්පනා කරන්න. පිරිසුදු සිතින් තමන්ගේ සිත දිහා බලන විට තමයි තමන්ගේ සිත තමන්ට තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. අපි ළඟ තියෙනවා දෘෂ්ටි, සංකල්ප, වචන කියලා මේ ප්‍රධාන අංග තුනක්. ඒ අතරින් දෘෂ්ටිය කියලා කියන්නේ අපි බලන ආකාරය. අපි අපේ ජීවිතය දිහා බලන ආකාරයක් තියෙනවා. අපේ සිතේලි දිහා බලන ආකාරයක් තියෙනවා. අපේ ආකල්ප දිහා අපි බලන ආකාරයක් තියෙනවා. අපි වචන දිහා බලන ආකාරයක් තියෙනවා. මේකට කියනවා දෘෂ්ටි කියලා. දෘෂ්ටිගත වුණාම විවේකය නැති වෙනවා. ඒ නිසා අපි දෘෂ්ටිගත වෙන්න හොඳ නෑ. කිසිද දෘෂ්ටියක් නැතුව ඉපදුණු අපට පසුකාලීනව මේ හැම දෘෂ්ටියක්ම අපේ හිස මත ඇති වෙලා තියෙනවා. දැන් අප සෝදානන් වන්නේ ඒ උපදේම තිබුණු ප්‍රභාස්වර මානසිකත්වය මත කරගන්න. තමා කෙරෙහි, ලෝකය කෙරෙහි, සිතුවිලි කෙරෙහි කිසිත දෘෂ්ටියකට නොපැමිණ බලන්න. මෙය මෙසේ වේවා, මෙය මෙසේ නොවේවා, මෙය මේ ආකාරයයි, මෙය මෙසේ කියලා කල්පනා කරන්න නැතුව මේ මොහොතේ අපි මේ සිත දිහා බලනවා දෘෂ්ටියකට නොපෙමින. සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු කරනකොට ඒක සම්මත විදියට කරන අතර මේ මොහොතේ අධ්‍යාත්මික සෝය සඳහා අපි මේ ආකාරයෙන් දෘෂ්ටිගත නොවීම පුරුදු කරනවා. තමා කෙරෙහි, ලෝකය කෙරෙහි ඇති කරගන්න ලද සියලුම ආකල්ප අත්හරිනවා. මම කෙනෙක්, මම පුජ්‍යලයෙක්, මම සත්වයෙක්, මම මේ නාමික කෙනෙක් වශයෙන් සිතන සංකල්පයෙන් නිදහස් වෙනවා. මමත්වය විසින් ගොනු කරගන්න, කැටි කරගන්න ස්වභාවයෙන් ඉවත් වෙලා මමත්වයක්කින් තොරව සමස්ත විශ්වය හා මාතර වෙනසක් නැත කියන තත්වයට සිත දියුණු කර ගන්නවා. මේ සබදාමින් වෙන්වන්නට කිසි විටක උත්සාහ කරන්නට එපා. පුළුවන් තරම් සබදාමට අනුගත වෙන්නට, සබදාම සමග එක්වන්නට මනස පුරුදු කරන්න. අධ්‍යාත්මික රිදුම් දෙන, කැක්කුම් දෙන, වේදනා දෙන සියල්ල මනෝමය ස්වභාවයක්, මවා ගන්නා ලද ස්වභාවයක්. ඒ සියලු ස්වභාවයන්ගෙන්ම ඉවත් වන්න. අප රිදුන් කන වේදනා ඇති කරගන්න වචන මනෝමය ස්වභාවයක්, මවා ගන්නා ලද ස්වභාවයක්. ඒ සියල්ලම වචනවලින් නිදහස් වෙන්න. කිසිදු දෘෂ්ටියක් නැති, කිසිදු සංකල්පයක් නැති, කිසිදු වචනයක් නැති, කිසිදු මෙහෙයවීමක් නැති, කිසිදු ආරම්භයක් හෝ අවසානයක් නැති ඒ අපූර්වත්වය තමාගේ ජීවිතය තුළ අත්දකින්න. කිසිවක් නොකර සිටීමට හෝ කිසිවක් කිරීමට උත්සාහ නොකරන්න. ඒ තේරුම් ගැනීමට උත්සාහ නොකොට ප්‍රායෝගික වෙන්න ඉඩ හරින්න. කිසිවක් නොකර සිටිනවා හා කිසිවක් කරනවා කියන එකෙන් නිදහස් වන්නේ කෙසේදයි විමසන්නේ නැතිව එය ප්‍රායෝගික කරන්න. මනසින් කිසිවක් නොකර සිටින්න. මනසට බලපෑම් නොකරන්න, මනසින් ඉල්ලීම් නොකරන්න. මේ මොහොතේ පමණයි මනසට බලපෑම් නොකරන්න, මනසට ඉල්ලීම් නොකරන්න. සිත තුළ ඇති සියල්ල අතහරින්න. සුඛ වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා, අතහැරීම කියන ක්‍රියාවලියත් අතහරින්න. තමන්ගේ ඇස අතහරින්න නිදහස් කරගන්න. තමන්ගේ කන් දෙක අතහරින්න නිදහස් කරගන්න. තමන්ගේ නාසය අතහරින්න නිදහස් කරන්න. තමන්ගේ දිව අතහරින්න නිදහස් කරගන්න. තමන්ගේ ශරීරය අතහරින්න නිදහස් වෙන්න. තමන්ගේ සිත අතහරින්න නිදහස් වෙන්න. සමස්ත අධ්‍යාත්මයට හා බාහිරයට විවේකය ලබා දෙන්න. බලන්න ඔබ අධ්‍යාත්මික මනසටත් බාහිර ඉන්ද්‍රයන් වලටත් විවේකය ලබා දී තිබෙනවද කියලා. අතීතයත් අනාගතයත් වර්තමානයත් අත්හරින්න. එහි අරුත සොයන්න. අතීතයත් අනාගතයත් වර්තමානයත් අත්හරින්න එකවර. කිසිදු දෙයක් දෙස නොබලන්න, කිසිදු දෙයක් නොපතන්න, කිසිදු දෙයක් ප්‍රතික්ෂේප නොකරන්න, කිසිදු දෙයක් අනුමත නොකරන්න, උපේක්ෂාවෙන් නිදහස් වෙන්න. සියලු කාර්යයන් අවසන් කරන්න. මනසේ සියලු කාර්යයන් අවසන් කරන්න. ඇසේ සියලු කාර්යයන් අවසන් කරන්න. ඉන්ද්‍රියන් සයෙම සියලු කාර්යයන් අවසන් කරන්න. අධ්‍යාත්මය හැම විටම ක්‍රියාවකට පෙළඹවීමට පුරුදු වෙලා තියෙනවා. ක්‍රියාව ඉක්මවන්න, ක්‍රියාවෙන් නිදහස් වෙන්න, ක්‍රියාවෙන් තොර වෙන්න. ක්‍රියාවෙන් තොර වීමත් ක්‍රියාවක් කර නොගන්න. ස්වභාවයට ඉඩ දෙන්න, සියල්ල අතහරින්න. සියල්ල අතහැරීම ප්‍රායෝගිකත්වයේ තුල සිදු කරන්න. සියල්ල අතහැරීමට තව කිසිවක් අල්ලා නොගන්න. ක්‍රියාව අතහරින්න. වචන වලින් ලැබෙන පිළිතුරු සත්‍ය නොවේ. වචන ඉක්මවා යන්නට උත්සාහවත් වන්න. වචන වලින් ලැබෙන පිළිතුරු සත්‍ය නොවේ. වචන ඉක්මවා පිළිතුරක් ලබා ගන්න. ඔබේ පිළිතුර විය යුත්තේ වචනයක් නොවේ. වචන අතික්‍රමණය කළ යුතුය. වචන පෙරදිය යුතුය. වචන අභිභවා යා යුතුය. වචන වලින් තොර වූ පිළිතුරක් ළඟා කරගත යුතුය. තේරුම් ගන්නවාට වැඩි දෙයක්, විඳිනවාට වැඩි දෙයක්, බලනවාට වැඩි දෙයක් ඔබේ අධ්‍යාත්මය තුළ ඇතිවන්නට ඉඩ හරින්න. ග්‍රහණය කරනවාට වැඩි දෙයක් ඔබේ අධ්‍යාත්මය තුළ ඇතිවන්නට ඉඩ හරින්න. සංඥාව නිදහස් කරන්න. සංඥාව යනු වචනයකින් ලබා ගන්න දත්තයක් මෙහෙයවන ස්වභාවයක් තියෙනවා. සංඥාව කිසිදු සංඥාවක නොපිහිටන්න. කිසිදු රූපයක් අපේක්ෂා නොකරන්න. කිසිදු සංකල්පයක් වචනයක් අනුගමනය නොකරන්න. රූපවලින් නිදහස් වූ ස්වභාවයේ සොයන්න. වේදනාවන් වලින් නිදහස් වූ ස්වභාවයේ සොයන්න. සංඥාවන් වලින් නිදහස් වූ ස්වභාවයේ සොයන්න. පුජ්‍යලත්වේ නිදහස් වූ ස්වභාවයේ සොයන්න. ස්ත්‍රී පුරුෂ භාවයේ නිදහස් වූ ස්වභාවයේ සොයන්න. කාලයෙන් එහා සොයන්න. අතීත කාලයේද නොවන අනාගත කාලයේද නොවන තත්ත්වයේ සොයන්න. බාහිර කිසිදු දෙයකට අවධානය යොමු නොකොටන්න. කාලයෙන් තොර වූ අවස්ථාව සොයන්න. රූපයෙන් තොර වූ ධර්මයේ සොයන්න. ස්ත්‍රී පුරුෂ භාවයෙන් තොර වූ ධර්මයේ සොයන්න. මමත්වයෙන් තොර වූ ධර්මයේ සොයන්න. තමන්ගේ මොළය නිදහස් කරන්න. අධ්‍යාත්මික ඇස නිදහස් කරන්න. දෘෂ්ටිවලට, සංකල්පවලට, වචනවලට විවේකය දෙන්න. දෘෂ්ටි මම කොට නොසලකන්න. සංකල්ප මම කොට නොසලකන්න. වචන මම කොට නොසලකන්න. හදවතේ ඇතිවෙන වේදනාව මම කොට නොසලකන්න. තමන්ගේ ආස්වාස ප්‍රාස්වාසය මම කොට නොසලකන්න. එය මගේ නොවේදයි, මගේ වේදයි කල්පනා නොකරන්න. කුමන හෝ ආකාරයකින් සංකල්පයකට නොවැටෙන්න. දෘෂ්ටියකට නොවැටෙන්න. වචනයකට නොවැටෙන්න. වචන ඉක්මවා ඇති ඒ අපූර්ව දේශනාව ඔබ ශ්‍රවණය කරන්න. වචන ඉක්මවා ඇති ඒ අපූර්ව දේශනාව ඔබ ශ්‍රවණය කරන්න. එයට අවශ්‍ය කරන වීරිය හා බලය ඔබ ඇති කරගන්න. ඒ කිසිවක් ග්‍රහණයට හේතු කොට නොගෙන සියල්ලගෙන් නිදහස් වීම සඳහා භාවිතා කරන්න. සෑම විටම තමන් දෘෂ්ටිගත වී හෝ සංකල්පගත වී හෝ වචනවලට හසු වී සිටිනවාදයි බලන්න. මානසික උපාදානයේ නිදහස් වීම සැනසෙල්ලට හේතුවක් කියලා කල්පනා කරලා මානසික බැඳීම් වලින් නිදහස් වන්න. ඒ නිදහස සිදු කරගන්නේ මෙසේ. කිසි විටක ප්‍රතික්ෂේප නොකරන්න. කිසි විටක අනුමත නොකරන්න. කිසි විටක වෙනත් සංඥාවක් එයට ලබා නොදෙන්න. පුද්ගලත්වයේ ගමන් කරන මාවතක් නොවේ ඔබේ මාවත විය යුත්තේ. පුද්ගලත්වයේ ගමන් කරන භාවනාවක් නොවේ ඔබේ භාවනාව විය යුත්තේ. තමා තුළ තමා ලැබුම් ගන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නොවි. තමා තුළ තමන් ලැබුම් ගන්න ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් නොවි. තමා දෙස හැරි බලන්න මා කවුදයි කියලා. කෙනෙක් හැටියට පුජ්‍යලයක් හැටියට පෙනෙනවා නම් ඒ පුජ්‍යලත්වය කියන්නේ කවරක්ද? ඒ පුජ්‍යලත්වය සැකසුනේ කෙසේද? මේ මොහොතේ මේ බලන්නේ මමයි. මේ මොහොතේ සිතන්නේ මමයි. මේ මොහොතේ භාවනා කරන්නේ මමයි. මේ මොහොතේ විඳින්නේ මමයි. මෙසේ වේවායි සිතන්නේ මමයි. මෙසේ නොවේවායි සිතන්නේ මමයි. ඒ මමත්වයෙන් නිදහස් වන්න. එම මමත්වයෙන් නිදහස් වන්න. ඇසින් නිවන් දැකීමට පුළුවන් කමක් නෑ. ඇස ඉක්මවා යා යුතුයි. ඇස අතහැරිය යුතුයි නිවන් දකින්නට. සිතින් නිවන් දකින්නට පුළුවන් කමක් නැහැ. සිත අතහැරිය යුතුයි නිවන් දකින්නට. දුර්ලභ වූ ඒ විශිෂ්ට වූ ධර්මය ඔබ ඥානයෙන් අත්විඳින්න. කුමක්ද ඔබගේ අත්විඳීම? රූපයක් නොවන, වේදනාවක් නොවන, සංඥාවක් නොවන, සංකාරයක් නොවන, විඥානයක් නොවන, ඒ අපූර්වත්වයයි ඔබගේ අත්දැකීම විය යුත්තේ. මනෝභාවයන් දෘෂ්ටීන් වලින් තොර විය යුතුයි. මෙතෙක් කාලයක් මම විසින් මෙහෙයවන ලද සිත මේ මොහොතේදී අපි පොදු විශ්වීය ධර්මතාවයට සබා දහමට අතහර දමනවා. ඒ ස්වභාව දහම තුල අතීත අනාගත වර්තමාන සිතුවිලි පද්ධතිය නැහැ. සියලු දෘෂ්ටි පද්ධතියන්, සියලු සංකල්ප පද්ධතියන්, සියලු වචන පද්ධතියන් විවෘත කර නිදහස් කරන්න, හිතේ නිදහස ඇති කරගන්න, අධ්‍යාත්මික හෝ බාහිර කිසිවක් කෙරෙහි එළඹ ගැනීමක් උපාදානයක් නොකරන්න, හොඳ දෘෂ්ටියද නරක දෘෂ්ටියද අතහරින්න. හොඳ දෘෂ්ටියද නරක දෘෂ්ටියද අතහරින්න. ඉන්පසුව ලැබෙන අත්දැකීම විඳ ගන්න, ලබා ගන්න. අධ්‍යාත්මිකව ක්‍රියාත්මක වන ඇසින් දෘෂ්ටිගත කරනවා හොඳ නරක දෘෂ්ටි. හොඳ දෘෂ්ටියද නරක දෘෂ්ටියද අතහරින්න. එවිට මදහත් භාවයක් පිහිටන්නේම නැත. මේ මොහොතේ මාගේ ජීවිතයට අතීතය හා අනාගතය වර්තමානයේ නැත. මේ මොහොතේ මාගේ ජීවිතයට අතීතය හා අනාගතය වර්තමානයේ නැත. ස්වභාවයට පාවී යන්නට මනසට ඉඩ හරින්න. එය කිසිවිට ගල්ලාගෙන රඳවා නොගන්න. ඔබේ ජීවිතයේ රාත්‍රිය හෝ දහවල කර නොගන්න. ඔබේ ජීවිතයේ රාත්‍රියෙන් හා දහවලෙන් මුදවා ගන්න. ඔබේ මනස රාත්‍රියෙන් හා දහවලෙන් මුදවා ගන්න. ඔබේ දෘෂ්ටිය රාත්‍රිය හා දහවලෙන් මුදවා ගන්න. තේරුම් ගැනීමට උත්සාහ නොකරන්න. කිසිවක් තේරුම් ගැනීමට උත්සාහ නොකරන්න. ස්වභාවයෙන්ම සමස්ත අධ්‍යාත්මික බැඳීම් අතහැර දමන්න. ඒ කිසිවක් අල්ලා ගැනීමෙන් හෝ අතහැරීමෙන් තොරවම ස්වභාවය තුළ දිය වී යන්නට ඉඩ හරින්න. කිසිදු දෘෂ්ටියක් තුල මමත්වයෙන් නොසිටින්න. කිසිදු සංකල්පයක් තුල මමත්වයෙන් නොසිටින්න. ඍජුවම තමාගේ නිතින් නිත දෙස බලන්න. ඍජුවම තමාගේ මනසින් මනස දෙස බලන්න. ඍජුවම සංකල්පවලින් සංකල්ප දෙස බලන්න. ඍජුවම වචනවලින් වචන දෙස බලන්න. එවිට ඔබට ඇසක් නොපෙනෙනවා ඇති, සංකල්ප නොපෙනෙනවා ඇති, වචන නොපෙනෙනවා ඇති. කිසිදු ස්වරූපයක් හැඩයක් නොගන්න. සියල්ල ස්වභාව දහම තුළ දිය වී යන්නට ඉඩ හරින්න, සැහැල්ලු වන්නට ඉඩ හරින්න. කිසිම ආකාරයෙන් හිසට බරක් ලබා නොදෙන්න. නිරායාසයේ ගමන ආරම්භ කරන්න. ක්‍රියාවෙන් තොරව ගමන ආරම්භ කරන්න. දිසාවකට නොයන ගමන ආරම්භ කරන්න. පුජ්ජලයක් නොවී යන ගමන ආරම්භ කරන්න. මේ මොහොතේම පුජ්ජලයක් නොවී යන ගමන ආරම්භ කරන්න. දිසාවකට නොයන ගමන ආරම්භ කරන්න. ස්ත්‍රීත්වයෙන් පුරුෂත්වයෙන් පුජ්ජලයක් වී යන ගමන නවතා පුජ්ජලයක් නොවී යන ගමන ආරම්භ කරන්න. දිසාවකට නොයතුණු මාවතේ ගමන ආරම්භ කරන්න. පාරක් නොමැති මාර්ගයේ පුජ්ජලයක් නොවී ගමන් කරන්න. ඒ ධර්ම කරුණු විමසනවට වඩා වැදගත් වන්නේ ප්‍රායෝගික කරන්න, එලෙසම ක්‍රියාවෙහි යෙදවන්න. එම උදාර ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න, ප්‍රතිවේද කරගන්න. වේදනාවක් නොමැති සැහැල්ලුවක්, දිසාවක් නොමැති ගමනක්, පුජ්ජලයක් නොමැති ජීවිතයක්, දෘෂ්ටි නැති ඇස් දෙක, සංකල්ප නැති සිතක්, වචන නැති කන් දෙකක්, උපාදානෙන් තොර සැහැල්ලු ජීවිතයක්. අධ්‍යාත්මික සිදුවන වෙනස් වීම හඳුනා ගැනීමට උත්සාහ නොකරන්න. ධර්මයට අනුව වෙනස් වීමට උත්සාහ කරන්න. මේ මොහොතේ අධ්‍යාත්මිකව සිදුවන වෙනස් වීම හඳුනා ගැනීමට උත්සාහ නොකර ධර්මානුකූලව වෙනස් වීමට උත්සාහ කරන්න. සද්ධර්මය යනු කිසිවක් දරා නොගැනීමයි. පුජ්ජලත්වයේ ඉක්මවීමයි, පුජ්ජලත්වයේ මායා සංකල්පය බිඳ දැමීමයි. ඔබ මායා සංකල්පය තුල අතරමං නොවන්න. ස්වභාවික සත්‍ය ඔබ ලබා ගන්න. පුජ්ජල සත්‍ය නොවේ, ස්වභාවික සත්‍ය අවබෝධ වන්නට මනස විවෘත කොට හඳුනා ගන්න. ඔබ මනස තුල කළ යුතු කාර්යයක් නැත. ඔබට තිබෙන්නේ සමස්ත ඉන්ද්‍රයන්ට විවේකය නිවාඩුව ලබා දීම පමණයි. ඔබ ඔබගේ මමත්වයට නිවාඩුවක් ලබා දෙන්න. මානසික ක්‍රියාවලියට නිවාඩුවක් ලබා දෙන්න. ඔබේ සංඥාවෙන් ඔබේ සංකල්පවලින් මමත්වයේ දැනුමින් කළ යුතු කාර්යයක් නෑ. ඒ සියල්ල ඉවත දමා තමන් සැහැල්ලුවට පත්වන්න. සැහැල්ලුව අත්විඳීමක් මිස සැහැල්ලුව අත්දැකීමක් නොවේ. අත්විඳීමක් සැහැල්ලුව දැකීමට පුළුවන් කමක් නැහැ. සැහැල්ලුව විඳීමට පමණයි පුළුවන්. සංකල්ප නැති අවස්ථාවේ සැහැල්ලුව, දෘෂ්ටි නැති අවස්ථාවේ සැහැල්ලුව, වචන වලින් තොර වූ අවස්ථාවේ සැහැල්ලුව, පුජ්‍යලත්වයෙන් තොර වූ අවස්ථාවේ සැහැල්ලුව, මනස ග්‍රහණය නොකිරීමේ සැහැල්ලුව, මම මෙහෙයවනවා, මම අසනවා කියන ස්වභාවයෙන් ඉවත් වන්න. මම භාවනා කරනවා, මම භාවනා අසනවා කියන එකෙන් ඉවත් වෙන්න. ඇත්තහා බොරුව යනු සමස්ත බොරුවක් හැටියට ඉවතලාන්න. ඇත්තහා බොරුව දෙකින්ම නිදහස් වන්න. සත්‍යහා අසත්‍ය දෙකින්ම නිදහස් වන්න. මෙහි මමෙක් ඇත යන සංකල්පයෙන් හා නැත යන සංකල්පයෙන් නිදහස් වන්න. සියල්ලගෙන් නිදහස් වීමට උවමනායයි සිතන සංකල්පයෙන් නිදහස් වන්න. කළ යුතු කාර්යයක් නොසයන්න. සියලු කාර්යයන්ගෙන් නිදහස් වීමට කටයුතු කරන්න. කළ යුතු කාර්ය නොසයන්න. කළ යුතු කාර්ය නොවිමසන්න. සියලු කාර්යයන්ගෙන් නිදහස් වීමට උත්සාහවත් වන්න. කළ යුතු කාර්ය නොවිමසන්න. සියලු කාර්යයන්ගෙන් නිදහස් වන්න. නිවන ඇසින් දැකීමට උත්සාහ නොකරන්න. ඇස නිදහස් කිරීමෙන් නිවන අත්විඳින්න. උසුලා ගැනීම, දරා ගැනීම වලින් තොර වූ අවස්ථාවේදී සැහැල්ලුවත් නිවනත් මා තුළ ඇති වෙනවා කියන අවබෝධය ඇති කරගෙන කටයුතු කරන්න. කිසිවක් අත්විඳීමට, අත්දැකීමට උත්සාහ නොකරන්න. හැම විටම කිසිවෙක් නොවීමටම, ඉන්ද්‍රියන් වලින් නිදහස් වීමටම, කාලත්‍රයෙන් නිදහස් වීමටම, වේදනාවෙන් නිදහස් වීමටම, සංඥා සංකාර විඥාන වලින් නිදහස් වීමටම සැලකිලිමත් වෙන්න කටයුතු කරන්න. ඔබට දැනිය යුත්තේ ඔබේ අධ්‍යාත්මික ඇසේ නිදහසක්, මනසේ නිදහසක්, පුජ්‍යලත්වයේ නිදහසක් පමණයි. ඒ ඔබ විසින් අත් විඳීමට උත්සාහ කරන ස්වභාවය තුලින්ම එම ධර්මතාවය දැනෙන්නට ඉඩ හරින්න. කිසිවක් නොපතන්න, කිසිවක් ග්‍රහණය නොකරන්න. ස්වභාවයද ඉක්මවන්න, හිස් බවද ඉක්මවන්න. නැවත නැවත සංකල්පයට බැස නොගන්න, නැවත නැවත දෘෂ්ටිවලට බැස නොගන්න. නැවත නැවත පුජ්‍යලත්වයට බැස නොගන්න. සමස්ත ධර්මයට අනුගත වූ මානසික ස්වභාවයක් තමා තුළ තිබෙනවාදයි බලන්න. ස්වාමීන් වහන්සේ දේශනා කරන සමස්ත ධර්මයට ගැළපෙන මානසික ස්වභාවයක් ඔබ තුළ තිබෙනවාදයි බලන්න. එහි අඩුවක් ඇත්නම් ධර්මයේ කැඩපතක් කරගෙන ඒ අඩුව හදා ගන්න. ඔබේ මමත්වයට කිසිදු වැඩක් මා පවරා නැත. මමත්වයේ නිදහස් වීමේ වැදගත්කම පමණයි දේශනා කරන්නේ. එබැවින් ඔබත් ඔබේ මමත්වයට කාර්යයන් පැවරීමෙන් වැළකී මමත්වයෙන් නිදහස් වන්න. පුජ්‍යලත්වයෙන් නිදහස් වන්න. නාමිකත්වයෙන් නිදහස් වන්න. මේ මොහොතට අධ්‍යාත්මික ජීවිතයට කිසිවක් සංඥා කර ගැනීමට උත්සාහ නොකරන, ඇස නිදහස් වීමෙන් ඇසේ නිරෝධය පහළ වෙනවා. ඇස ග්‍රහණය කිරීමෙන් ඇසේ උපාදානය පහළ වෙනවා. ඇස ග්‍රහණය නොකරන්න. කන ග්‍රහණය නොකරන්න. නාසය ග්‍රහණය නොකරන්න. දිව ග්‍රහණය නොකරන්න. ශරීරය ග්‍රහණය නොකරන්න. මනස ග්‍රහණය නොකරන්න. මේ මොහොත ග්‍රහණය නොකරන්න. අතීතය ග්‍රහණය නොකරන්න. අනාගතය ග්‍රහණය නොකරන්න. ක්‍රියාව ග්‍රහණය නොකරන්න. ඇසට විවේකය ලබා දෙන්න. ඇසින් ප්‍රවේදනය හා විචක්ෂණය නොකරන්න. ඇස නිරෝධයි, ඇසින් නිදහස්, ඇස විවේකයි. සිත නිරෝධයි, සිත විවේකයි. පුජ්ජලත්වය නිරෝධයි, පුජ්ජලත්වයෙන් විවේකයි, නිදහස්. එවිට මම කවුද යන සිතන්න. කිසිවෙක් නොවීම යථාර්ථයයි, කිසිවෙක් නොවීම සත්‍යයයි. අපගේ නොවන, මගේ නොවන දේවල් සංකල්ප කොටගෙන සිටීම අවිද්‍යාවක්. මමත්වයෙන් නිදහස් වීම සත්‍යයයි. ඇසින් කිසිවෙකු දෙස නොබලන්න. ඇසින් කිසිදු කරුණක් දෙස නොබලන්න. ඍජුවම ඇසින් ඇස දෙස බලන්න. ඇසින් කිසිදු රූපයක් දෙස නොබලන්න. ඍජුවම ඇසින් ඇස දෙස බලන්න. පුජ්ජලත්වයෙන් කිසිවිටක කිසි කරුණක් දෙස නොබලන්න. පුජ්ජලත්වයේ දෙසම බලන්න. දැකීම අවසන් කිරීමෙන් නිවන උදා වෙනවා මිස දැකීමෙන් නිවන ග්‍රහණය කර ගැනීමට පුළුවන් කමක් නැහැ. දැකීම අවසන් කිරීමෙන් නිවන උදා වෙනවා මිස දැකීමෙන් නිවන ග්‍රහණය කර ගැනීමට පුළුවන් කමක් නැහැ. එය රූපයක් නොවේ. හැඩයක් හෝ ස්වરૂපයක් ඇත්තා වූ දෙයක් නොවේ. දැකීම ඉක්ම වීමයි, දැකීමෙන් නිදහස් වීමයි මානසික සහනය. අධ්‍යාත්මික මමත්වයේ ඔබව වේදනාවට, සැප වේදනාවට, දුක් වේදනාවට ඇදගෙන යද්දී ඔබේකින් නිදහස් වෙන්න. අධ්‍යාත්මික මමත්වයේ ඔබ රූප ඔස්සේ, සංකල්ප ඔස්සේ, දෘෂ්ටි ඔස්සේ ඇදගෙන යන්න උත්සාහ කරද්දී ඔබ ඒවයින් නිදහස් වන්නට වෙරදරන්න. මමත්වය ඔබව රැගෙන යන්නේ පහළටයි. මමත්වයෙන් තොරවීම ඔබව රැගෙන යන්නේ ඉහළටයි. සැහැල්ලුව යනු දැකිය හැකි රූපයක් නොවේ. වාචිකව හඳුනාගත හැකි දෙයක් නොවේ. මානසිකව විඳිය නොහැකි දෙයක්. සමස්ත ඉන්ද්‍රියන් සයෙන්ම එපිට පවතින්නේ නිදහස. ඉන්ද්‍රියන් ස්පර්ශ නොකරන අවස්ථාවේ මේ ලෝකයේ තිබෙන සැබෑ ස්වභාවයේ තථාගත ත්වයේ ලස්සන පේන්නේ. ඇසින් බලන්නේ, කනින් අහන්නේ, නාසයෙන් රස ගඳ සුවඳ විඳින්නේ, දිවෙන් රස රී රස විඳින්නේ, ගත තුල නැ, සිත තුල නැ, අතීතයේ හෝ අනාගතයේ හෝ වර්තමානයේ තුල නැ. අන්න එවිට ඔබට ලස්සන ලෝකෙ පේන්න පටන් ගන්නවා. ඒ ලෝකේ ලෝකෝත්තර යනුවෙන් නාමිකව දේශනා කර තිබෙනවා. ලෝකයෙන් එතර වී ලෝකයේ දෙස බලන්න. එවිට මානසික පීඩන කම්පන බොහෝ දුරට අඩු කර ගන්න පුළුවන්. ඒ ලෝකයෙන් එතර වීමට ඔබේ මනස ඉඩ දෙන්නේ නැහැ. ඔබ ඇද බැඳ තබන්න නිතරම මහන්සි වෙනවා මමත්වයේ තුලම. ඒක තමයි මමත්වයේ ස්වභාවය. මමත්වයේ ඉන්ද්‍රියන් හදලා තියෙන්නේ මමත්වයේ තුල ජීවත් වෙන්න පමණයි. මමත්වයේ නිදහස් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඔබගේ වගකීම අධ්‍යාත්මික නිදහසයි. ඒ ඇරෙන්නට කිසිදු කාර්යක් නැත. සමස්ත දෘෂ්ටි සමූහයෙන් වෙන්වීම, සංකල්ප සමූහයෙන් වෙන්වීම, කාලත්‍රයෙන් වෙන්වීම, නිරෝධ සහගත දැක්මක්, නිරෝධ සහගත විඳීමක්, නිරෝධ සහගත චින්තනයක්, නිරෝධ සහගත ජීවිතයක්. එහි ආගමිකවාද, ජාතිකවාද, ගෝත්‍රිකවාද, පුජ්‍යලවාද එහි නැත. පුජ්‍යලවාදයෙන් තොරව මේ ලෝවට විශ්වයට පිවිසෙන්න. තමාගේ මතවාදය හෝ බාහිර මතවාදයක් නොගෙන විවෘතව නිදහස්ව සැහැල්ලුව ලෝකයේ දෙස බලන්න. දකිනා දෙයක් හෝ දකිනා ඇස හෝ ග්‍රහණය නොකරන්න. දකිනා දෙයක් හෝ දකිනා ඇස ග්‍රහණය නොකරන්න. දකිනා රූපය අතහරින්න, දකිනා ඇස අතහරින්න, අසනා කන අතහරින්න, අසනා ශබ්දය අතහරින්න, දැනෙනා ගඳ සුවඳ අතහරින්න, දැනෙනා නාසය අතහරින්න, දැනෙනා රසනේ රස අතහරින්න, දැනෙනා දිව අතහරින්න, දැනෙන ස්පර්ශ අතහරින්න, දැනෙන ශරීරය අතහරින්න, දැනෙන සිතුවිලි අතහරින්න, දැනෙන සිත අතහරින්න. ඉතා ප්‍රීතියෙන් හා සතුටෙන් සැහැල්ලුවෙන් ජීවත් වන්න. මානසික වේදනා ඔස්සේ නිවන නොසොයන්න. ඇසට හසුවන රූපයක්සේ නිවන නොබලන්න, නොසොයන්න. මනසින් ස්පර්ශ කළ හැකි දෙයක් ලෙස නිවන නොසොයන්න. ඉන්ද්‍රිය පද්ධතියෙන් නිදහස් වීමමයි නිවන. ඉන්ද්‍රිය පද්ධතියෙන් සෙවීමට පුළුවන් කමක් නැහැ නිර්වාණය. යෝනිසෝ මනසිකාරයෙන් ධර්මයට ගැළපෙන සිතක් ඔබ සකසාගෙන තිබෙනවාද? ධර්මයට ගැළපෙන දැක්මක් ඔබ සකසාගෙන තිබෙනවාද? ධර්මයට ගැළපෙන අධ්‍යාත්මික ජීවිතයක් ඔබ සකසාගෙන තියෙනවාද? බාහිරින් සම්මුති ජීවිතයේදී ජීවත් වන ආකාරය එකක්, අධ්‍යාත්මික දර්ශන වේදයේ පුරුදු කිරීමේදී ක්‍රමවේදයේ තව එකක්. මේ මොහොතේ මේ පුරුදු කරන්නේ අධ්‍යාත්මික ක්‍රමවේදයයි. සැහැල්ලුවෙන් විවෘතව නිදහස්ව සිටින්න, කිසිවක් නොපතන්න, කිසිවක් නොකරන්න, තරණය නොකරන්න, රැඳී නොසිටින්න, ගමන් නොකරන්න, නතර වී නොසිටින්න, ගමන් නොකරන්න, නතර වී නොසිටින්න, එහි අරුත සොයා එය පිළිපදින්න. සියල්ල ස්වභාවයෙන් දිය වී යන්නට ඉඩ හරින්න. කිසිවකට ඔබ මැදිහත් නොවන්න. කිසිවකට ඔබ මැදිහත් නොවන්න. සියල්ල ස්වභාවයෙන් දිය වී යන්නට ඉඩ හරින්න. පුජ්‍යලත්වයෙන් එපිට ඇති නව ලෝකයක්, අලුත් ලෝකයක් බුදුරජාණන් වහන්සේ බොහොම අසීරුවෙන් සොයාගත්තේ. අපිට කල්යාණ මිත්‍ර ඇසුර ශාසන පරම්පරාව ලැබුණු නිසා ඒ තරම් අසීරු විය යුතු නෑ. නමුත් ලෞතරා බුදු කෙනෙක් ඉස්සරහින් බඩ අත ගෑවහම පිටිපස්සේ කොඳු ඇට පේලි අහු වුණා කියලා කියනවා. ඒ තරම් දුක් විඳලා තේරුම් ගත්ත ධර්මයක්. ලෝකේ මේ තරම් අධ්‍යාත්මික අවබෝධයක් සඳහා කැපවීම කරපු අයෙක් ලෝකේ තව නැහැ. ඒ නිසා මේ සෝබා දහම වාතලය ගහකොළ මහ පොළව බුදුහාමුදුරු අඳුරනවා. ඒකට හේතුව සමස්ත ස්වභාව ධර්මයම අවබෝධ කරගත්ත නිසා. පුජ්‍යලත්වයෙන් තොරව පුජ්‍යලත්වයෙන් නික්ම බුදුරජාණන් වහන්සේ මේ සේවාව අපිට ලබා දුන් නිසා කොතරම් අපි සේවා කටයුතු කළත් කල්පනා කළත් විමර්ශනය කළත් පුජ්‍යලත්වයේ අභිභවා විමසීමේ ඥානෙ අපි තුල පහළ කර වෙන්නේ නැහැ. අපි නිතර නිතර වැටෙන්නේ එක දෘෂ්ටියක් අතහරිනවා, ඒ අතහරිනවා සමගම තව දෘෂ්ටියක් වළඳ ගන්නවා. එක සංකල්පයක් අතහරිනව අතහරිනව සමගම තව සංකල්පයක් වළඳ ගන්නවා. తత్ర తత్రా వినందని නැවත නැවත විඳින නැවත නැවත ඇලෙන ස්වභාවයක් මනසේ තියෙනවා. ඉතින් එක මොහොතකදී මේ යන પરම්පරාව සිතේලි චේතනා પરම්පරාව දන්වලක පුරුක් වගේ මේ પરම්පරාව බිඳෙනව එක තැනකදී. ඒ බිඳින අවස්ථාවේදී අපිට පුළුවන්කම ලැබෙනවා අපිට මේ චින්තනයෙන් නිදහස් වෙන්න, චේතෝ විමුක්තියක් ලබන්න. ඒ චේතෝ විමුක්තික දර්ශනයෙන් ඒ මෛත්‍රී විහරණය තුළින් ලෝකය දකින්න සම්‍යක් ඥාන දර්ශනය පහළ වෙනවා. සුවිශේෂී ඇසක් පහළ වෙනවා, ධර්ම ඇස පහළ වෙනවා, චක්කුං උදපාදි. ඒකයි තෙන්දි පහළ වෙන්නේ. ඒ පහළ වීමත් සමගම අර මසැසට වඩා වෙනස් විදියකට ලෝකයේ පේන අපූර්ව දර්ශනයකුත් ඒ ජීවිතය තුළ පහළ වෙනවා. ඒ වගේම පරණ ලෞකික ඥානයත් ඒ විදියටම තියෙනවා. ඒ උගත් නුගත්කම් ඒ ප්‍රමාණයටමත් තියෙනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. නමුත් සාමාන්‍ය විදියට දකින්නත් පුළුවන්, විශේෂයෙන් දකින්නත් පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒකයි තියෙන ස්වභාවය. ඒ නිසා මේ ධර්ම අවබෝධය කර ගැනීමෙන් ජීවිතයකට මොන තත්වයක හිටියත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක පහසුවක් බවට පත් වෙනවා. අධ්‍යාපනය කරන අයට අධ්‍යාපනික පහසුකම ඇති කරනවා. ඒ වගේම රහී ආරක්ෂා කරන අයට ඒ කටයුතු කර ගැනීමේ හරි නිදහසක් ලැබෙන බව තමයි අපිට කියන්නේ. ඊළඟට ඒ අවබෝධ කරගත් අය මේ ධර්මානුකූලව මෙහෙයවනවත් එක්කම තමන්ගේ සිත ක්‍රමානුකූලව ඒ අපූර්ව නිදහස කරා ගමන් කරනවා. මේ ඉස්සෙල්ලා අපි පාර හදා ගන්න ඕන. කොහටද? නිවන් පුරයට යන්න, නිවන් මගට යන්න පාර හදා ගන්න ඕන. ඒ පාර තුලින් අපි ගමන් කළා, එක සැරයක් අවබෝධ කරගත්තොත් අපිට නැවත නැවත එහි ජීවත් වීමේ හැකියාව ලැබෙනවා. ඉතින් අපිට මේ නිවන් දකින්න තියෙන ලොකුම අපහසුතාවය තමයි බැඳීම තමයි මේ පුජ්‍යලත්වය. පුජ්‍යලත්වයෙන් බලනතුළු මමත්වයෙන් බලනතුරුම නිවන කියන කත් තේරෙන්නේ දැවෙනවා කියන එක තමයි තේරෙන්නේ. මමත්වයෙන් බලනකොට හොඳයි කියලා දැවෙනවා, නරකයි කියලා දැවෙනවා. ඉතින් හොඳ දැවීමක් බොහොම හොඳයි. ඒක පිනනේ. ඒක සෞම්‍යව දැනෙනවා. ඒකක් දැවීමක්. ඉතින් ඒ නිසා අපි කල්පනා කරලා බලන්නට ඕන මේ පින පව කියන එකත් අභිභවා ලෝකයේ තියෙනවා කුසලය කියන එකක්. ඒ කුසලය කියන එකත් දකින්න ඕන මේ ජීවිතයේ තුලම. ඒක ඊටාම වැදගත් ප්‍රබල ශක්තියක් බවට පත් වෙනවා. ඒ කුසලයේ තුලට කුසලස්ස උපසම්පදා වීම තුල කවදාවත් සතර අපායට ගෙනියන්නේ නැති බලවේගයක් තමන්ගේ හිත තුල හදන්න පුළුවන්. ඒ කියන්නේ මානසික අන්තගාමීත්වයක් හට නොගන්නා වූ ස්වභාවයක්. දැන් මේ යම්කිසි කාරණයක්, එහෙම නැත්නම් මනෝභාවයක්, යම්කිසි සිද්ධාන්තයක් නෙමෙයි. ඇත්තෙන්ම මම කතා කරන වචනයක් නෑ. මේ කතා කරන වචනවලින් එකක්වත් වැඩක් නෑ. මම බලාපොරොත්තු වෙන ධර්මයේ මේ වචනවල කියවෙන්නේත් නෑ. කියවෙන හැම වචනයක්ම සංකල්ප සහගතයි, දෘෂ්ටි සහගතයි. නමුත් මේ සංකල්ප වලින් පිරිච්ච වචන, එහෙම නැත්නම් මේ සංකල්ප වලින් පිරිච්ච දෘෂ්ටි වලින් පිරිච්ච මේ වචන භාවිතා කරනව හැරෙන්න මට වෙන කරන්න දෙයක් උත් නැහැ. ඒ නිසා මේ වචන බිඳ බිඳ වචනේ තියෙන බොරුව අතික්‍රමණය කරන්නට ප්‍රාතිහාරයක් පානවා වගේ උත්සාහයක තමයි යෙදෙන්නේ. බොහොම ඈතට ගියපු වැළලිලා තියෙන දුර්ලභ ධර්මයක්. ඒක දුර්ලභ ධර්මයක්. මෙතෙක් වෙලා කිව් වචන සියල්ල බොරු. කාට හරි ඒක අවබෝධයටපත් වෙලා කියන්න පුළුවන් නම් බොහොම වැදගත්. මේ දේශනා කරන ලද වචනවල න්‍යායක් නැහැ. පදනමක් නැහැ. සත්‍යයක් නැහැ. බොරුව කියන්නේත් බොරුවක්, ඇත්තයි කියන්නේත් බොරුවක්. ඒක හදාගන්න විදිය අනුවනේ. ඕනම දෙයක් බොරු වෙන්නේ, ඇත්ත වෙන්නේ හදාගන්න විදිය අනුව. ඒක තමයි ලෝක සම්මතය කියලා කියන්නේ. එනිසා සමස්ත මනෝභාවයන් වල එක් ස්වභාවයක් ගොඩනගීමක් නෙමේ, සමස්ත මානසික ස්වභාවය විද්‍යාත්මකව හඳුනාගෙන දැන අවබෝධ කර ගැනීමයි අපිට කරන්න තියෙන්නේ. තවත් මමත්වයටම කැඳවා ගන්න අවබෝධයක් හෝ ප්‍රතිඵලයක් නෙමේ. එනිසා මේක ග්‍රහණය කරගන්න උත්සාහ කරන්න එපා. ඔබේ මමත්වයේ තුල ක්‍රියාත්මක වන්නා වූ දේවල් ස්වභාවයට විවෘත කිරීමක් පමණයි කරන්න ඕන. ඔබ තවත් ක්‍රියාවලියකට මා ඇදදමන්නේ නැහැ. ස්වභාවයට විවෘත කරන්න. එවිට ස්වභාවය තුලින් අයිස් කැටයක් දිය වෙලා යනවා වගේ ක්‍රමානුකූලව දිය වෙනවා තමන්ගේ මමත්වයේ ඝනත්වය. ඒ දියවීම තුළ ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ජල කොටස ක්‍රමානුකූලව වාෂ්ප වෙනවා. වාෂ්ප වෙනවා. ඒ පටාචාරාව මේ අරිහත් ඵලය උදා කරගත්ත විදිය තමයි තමන්ගේ මේ පාදයක සෝදන්න වතුර ටිකක් කකුලට දාගත්තා. දාගත්තාම දකින්නවා ඒ වතුර ටික ක්‍රමානුකූලව මේ පොළොවේ ගලාගෙන ගිහිල්ලා හිඳිලා ගියා. සිඳිලා ගියා. ඒ අනුව තමන්ගේ විමුක්තියක් දකිනවා. නැවත වතුර ටිකක් දැම්මම නැවතත් ගලාගෙන ගිහිල්ලා සිඳිලා ගියා. එහෙමනම් මේ නැවත නැවත ජලය මෙතෙන්ට එකතු කරන හේ ගලාගෙන යනවා, සිඳිලා යනවා. එකතු කරන්නේ නැති තැන මර නිදහස තියෙනවා. එහෙනම් අපි නැවත නැවත දෘෂ්ටි එකතු කරනවා, නැවත නැවත සංකල්ප එකතු කරනවා, නැවත නැවත වචන එකතු කරනවා. නැවත නැවත මේ ලෝකේ ඒ දෘෂ්ටි මතම සංකල්ප මතම කැරකෙනවා. පදාචාර කල්පනා කළා, හරි මම මේ වැඩේ එකතු කරන්නේ නැත්නම්, දෘෂ්ටි එකතු කරන්නේ නැත්නම්, සංකල්ප එකතු කරන්නේ නැත්නම් අන්න මට ගමන ආරම්භ කරන්න පුළුවන්. එසේ ඒ සැනේම ඒ පටාචාර රහත් ත්‍රණිය ඒ විශේෂ උත්තුංග ඵලයට පත් වුණා. සුවිශේෂී විද්‍යාත්මක ඥානයකින් ජීවිතය දිහා බලන්න ඕන. දැන් මේ ලෝකේ විද්‍යාවන් පහළ වුණේ කොහොමද? බොහෝම තීක්ෂණ අවධානයකින් සිටියා. ඒ අවධානයේ සිටීමෙන් තුල තමයි මේ සියලුම විද්‍යාත්මක නිර්මාණයන් සොයාගත්තේ. ඒ නිසා තමන්ගේ සමස්ත සිත පිළිබඳව ඔබ අවධානයෙන් සිටින්න. ඒට ඔබගේ සිත ඔබට අවබෝධ කරගන්න පහසුයි. ඒ නිසා මේක අලුත් දකීමේ කෝණයක් නෙමෙයි. දකින්න ඕන ක්‍රමයක් නෙමෙයි. ක්‍රම සියල්ල වැරදි. සංකල්ප සියල්ල වැරදි. මනුෂ්‍යයාගේ බුද්ධිය හරිම අසරණයි. මේ මිනිස්සුන්ට එක වගේ ඇස් කන් ආසාදිය තිබුණට මේ ලෝකේ බලන ක්‍රමය කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඒ පුජ්‍යල දෘෂ්ටි අනුව, ඒ වගේම ලෝකයෙන් ලැබුණු පරවාදයේ අනුව, ආගමික න්‍යායානු, සංස්කෘතික න්‍යායානු, එයාගේ පුජ්‍යල දෘෂ්ටි එක එක ස්වරූපයෙන් මේ ලෝකේ පෙන්වුම් කරනවා. මිනිස්සෙක් වෙච්ච අපිට වැදගත් වෙන්නේ සත්‍ය, තථාගත ත්‍ත්වය. ආගමික හෝ මොකාගවත් මතවාදයක් නෙමෙයි. ආනන්ද හාමුදුරුවන්ගේ මතවාදයක් නෙමෙයි. වෙන කෙනෙක්ගේ මතවාදයක් නෙමෙයි. ඔබේ අයිතිකරුවා ඔබයි. ඔබේ දැක්ම ඔබට සුවපත් ලෙස සලසා ගැනීම වගකීම තියෙන්නේ ඔබටයි. ඒක කාටවත් කියාපාන්න පුළුවන් පේන දෙයක් නෙමෙයි. පෙන්වන්න ඕන දෙයක්වත් නෙමෙයි. ඒ දැකීම තමාගේ අධ්‍යාත්මය තුල තිබුණාවේ. සාමාන්‍ය සමාජය තුල ඒ විදියට ස්වභාවය තුල අපි ජීවත් වුණාවේ. මේ ලෝකේ කොච්චර ආගම් තිබුණත් ප්‍රබල ආගම තමයි පුජ්‍යලත්වයේ ආගම. මමත්වයේ තමයි අදහන්නේ. මමත්වයේ තමයි අදහන්නේ. එතකොට මමත්වේ නැහැ කියලා කියන්නේ කෙනෙක් හිතන්න පුළුවන් භෞතිකවාදී ක්‍රමවේදයක්ද කියලා නෑ. මමත්වේ නැහැ කියන්නේ මේ මුකුත් ගැන හිතන්න නැතුව ඉන්නෝ, මුකුත් ගැන කල්පනා කරන්න නැතුව ඉන්නෝ, ප්‍රතියෙන් දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්නෝ කියලා එහෙම එකක් නෙමෙයි. එහෙනම් මමත්වේ නැහැ කියන්නේ ඔය හැමෝම කියන දේවල් ඔහි අහගෙන ඉන්නෝ, එහෙම දෙයක් ඉවසන්න පුළුවන්. එහෙම විය යුතු නැහැ. ඒක සම්මුති විවාහාරයේ ලෝකයේ තුල ඉසේ කටයුතු කරන්න ඕන. අධ්‍යාත්මික දර්ශනය නිසා Tamanට සැහැල්ලුවක් ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මය කියන එක උපමා කළා මණිකක් තියෙන උදක ප්‍රසාද මාණිකය කියලා මණික් වර්ගයක්. ඒ මණික් දැම්මහම ජලයේ මඩ මිදිනවා. ජලය පිරිසුදු කරනවා. ඒ නිසා ධර්ම අවබෝධයේ ඥානය කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. හරියට මහණෙනි උදක ප්‍රසාද මාණිකය වගේ මේ ධර්මයත් එක්කලාම මනසට මනසේ තියෙන අර මඩ දෘෂ්ටි සංකල්ප ටික මිදෙනවා, නිදහස් වෙනවා. ඕනෑම වෙලාවක තියෙන්නේ තාම සැහැල්ලුවෙන් අතීත අනාගත වර්තමාන ඇති කරගන්නේ නැතුව සුළු මොහොතක් නිහඬ වෙන්න පමණයි. ඔහුට අදාළ කරන ඒ අපූර්වත්වයේ නිවහනට තමන්ගේ සිත වේගෙන් ඇදීගෙන යනවා. හරියට අපි රට වටේ කොහේ ගියත් තමන්ගේ නිවසට ඇතුල් වුණාට පස්සේ බොහෝම නිසංසලයේ කිසි ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව ඒක ඇතුළට වෙලා ජීවත් වෙනවා වගේ මේ අධ්‍යාත්මික ස්වභාවය තුලත් එහෙමයි. බාහිර ඉන්ද්‍රයන් වලට ගිහිල්ලා මේ දැක්ක බැලුවා, කතා බහ කළා, හොඳයි නරකයි කියලා කිව්වා. එක්කෝ මතහැර දාලා අර අපූර්ව ලෝකෝත්තරත්වයේ ඥාන දර්ශනයට පිවිසෙනවා. එහිට පිවිසෙන්න හැකියාව ලැබෙන්නේ ඉන්ද්‍රයන්වල ශක්තියින් අතහැරීමෙන්. අපි නිතරම ඉන්ද්‍රයන්වලට යම්කිසි ශක්තියක් පමුණවලා බලපෑමක් කරනවා. මොකද හන්ද මේව දකින්න, මේව වැරදියට දකින්න, මේව හරියට දකින්න, මේව ග්‍රහණය කරන්න, මේව මතක තබා ගන්න. ඒක ලෞකික ලෝකෙට හොඳයි. නමුත් අධ්‍යාත්මික ලෝකයේ තුල අපි ජය ගන්නකොට මොකද කරන්නේ? සියල්ල අතහරිනවා. අපිට කියන්න බෑ මේ කොටස තියාගෙන මේ කොටස අතහරින්න කියලා. පින් කොටස තියාගෙන පව් කොටස අතහරින්න කියන්න බෑ. පව් කොටස තියාගෙන පින් කොටස අතහරින්න කියන්නත් බෑ. මොකද මේ පව් පින් එකට පවතින්නේ. පව් පින් එකට පවතින්නේ. එකයි ස්වභාවය. අපි හැම භාවනාවකින්ම හැම පුණ්‍ය කර්මයකින්ම බලාපොරොත්තු වෙන්නේ හිතේ සැහැල්ලුව. ඒක ගැඹුරු හිතේ තිබිය යුතු දර්ශනයක්. හිතේ සැහැල්ලුව අපි බලාපොරොත්තු වෙනවා. බලන ස්වාමින් වහන්සේ දේශනා කරන ලද සමස්ත දේශනේ ඇතුළේ තියෙන දෘෂ්ටි මොනවද, සංකල්ප මොනවද, මොන වගේ අන්තගාමීත්වයක්ද තියෙන්නේ කියලා දැන් බලන්න කල්පනා කරලා විනාඩි 5ක් අන්තගාමීත්වයක් තියෙනවද, එහෙම නැත්නම් අන්තගාමීත්වයක් නැද්ද? බලන ස්වාමින් වහන්සේගේ දේශනාව තුළ තිබෙන දෘෂ්ටිය මොකන්ද කියලා හසු කර ගන්න බලන එක්කෙනෙක් හසු කරගෙන කියන්න ඕන පුළුවන් නම් ධර්මයට ප්‍රකාශ කරන කිං සච්ච ගවේසි, කිං සච්ඡං ගවේසි, කුමද්ද සත්‍ය කියන එක සොයන නිතරම කිං සච්ඡං ගවේසි. ඒකට අපි කල්පනා කරන්නේ අපේ ඇස තුළ, අපේ ඉන්ද්‍රයන් තුළ, සනහායතන තුළ තියෙන්නේ සත්‍යද අසත්‍යද? අපි හිතනවා අපි සත්‍යයි කියලා. වෙන ආගමක් අදහන කෙනෙක් හිතනවා ඒක සත්‍යයි කියලා. අනිත් ආගම අදහන අය හිතනවා ඒක සත්‍යයි කියලා. අපි අදහන දෙයියෝ අපි හිතනවා ඒක සත්‍යයි කියලා. තව කෙනෙක් අදහන දෙයියෝ එයා හිතනවා ඒක සත්‍යයි කියලා. අර ඇමරිකානු විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයෙක් තමයි ඔකට ලස්සනම උත්තරේ දීලා තියෙන්නේ. සර් ඉන්නවා කිව්වොත් ඉන්නවා, නැහැ කිව්වොත් නැහැ. බේන්නේ නැහැ, විශ්වාසය නැති. ඒක තමයි සංකල්ප. සංකල්ප මහා පුදුම බලපෑමක් මනුෂ්‍ය ජීවිතවලට සිද්ධ කරනවා. සංකල්පවල මෝහණයටපත් වෙනවා. දැන් මේ කරන්නේ මෝහණයක් නෙමෙයි, ඒ මෝහණයෙන් ඇදලා ගන්න උත්සාහ කරන ස්වභාවිකත්වයට. ඉතින් එක් එක් ආකාරයේ මානසික අභ්‍යාසයන් අපි යොමු කරලා බලනෝ එක් එක් අයට එක එක අවස්ථාවන් වලදී එක් එක් කාරණා ගැළපීලා මේ මානසික ලෝකයා ජීවත් වෙන මානසික මෝහයෙන් නිදහස් කරලා ස්වභාවික කරනවා. ස්වභාවික ඇසකින්, ස්වභාවික මනසකින්, ස්වභාවික ජීවිතයකින් බලනවා. දරාගත්ත දෙයක් නැහැ. දරාගත්ත දෙයකින් බලනකොට ඒකට කියන්නේ දෘෂ්ටිගතව බලනවා කියලා. කිසි දෙයක් දරාගෙන බලන්නේ නැහැ. ඒක අපූර්වත්වයේ අවබෝධයෙන් පසුව තියෙන ස්වභාවයක්. සංකල්ප දරාගෙන නැති නිසා, වචන දරාගෙන නැති නිසා ඍතුම් වේදනා බොහෝම අඩුයි. ඒක පුජ්‍යලත්වයට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. පුජ්‍යලත්වයේ ඉක්මවිය යුතුයි. පුජ්‍යලත්වය මෙතනින් පළවා හැරිය යුතුයි. ඔබ ඔබේ මමත්වයේ පළවා හරින්නට මෙහෙයුමක් ආරම්භ කළ යුතුයි. ඔබ තුල ත්‍රස්තවාදීෙක් ඉන්නවා. කවුද? මමත්වය නැමැති ත්‍රස්තවාදියා. මමත්වය නැමැති ත්‍රස්තවාදියා ඉන්නකොට මොකද වෙන්නේ? තමන්ටම හිරිහැර පීඩා ඇති වෙනවා. ඒ මමත්වය තමන් ජීවිතේ මමයි කියලා හිතුවොත්, මේ සමස්ත මානසික පද්ධතිය මමයි කියලා හිතුවොත් ඒ කෙනා කොයි වගේ තත්වයකට, කොයි වගේ තත්වයකට පෙරලෙන්න පුළුවන්ද? ඉතින් හොඳ නුවණක්, ඥානයක්, ධර්මයක්, දර්ශනයක් තියෙන කෙනා එතන පාලනය තුල ඉන්නවා. නමුත් අවසාන සිත ඒත් කොයි පැත්තට පෙරලේද කියලා නියත වශයෙන් කියන්න බෑ. මොකද හේතුව නියත වශයෙන්ම පෙරලිලා නැති නිසා. දැන් අපි ගත්තොත් ධර්මාශෝක රජුරු, එයා හරි සැර කෙනෙක්. මහා යුද්ධයක් කරලා දිග්විජය කරපු කෙනෙක්. තාර හරියට ඉක්මනින් කේන් තියනවා. ඉතින් දරුවෝ දෙන්නම රහතන් වහන්සේලා. ඒත් මොකද වෙන්නේ? මේ පොඩි දෙයකට වටාපතෙන් හුලං ගහන එකට තරහ ගියා. හැබැයි ඒ වුණත් ඒ කරපු පින්බලය නිසා තමයි මේ මට්ටමින් ඉක්මනින්ම මනුෂ්‍යාත්ම භාවයකට පත් වෙලා මේ අනුරාධපුර ප්‍රදේශයේ නැවත උපතක් ලැබලා රහත් වුණා කියන ඉතිහාසයේ කියවණක් තියෙනවා. ධර්මාශෝක රජතුමා වික්ෂුන් වහන්සේ කියන කෙනෙක්. ඒ වගේම දුටු ගැමුණු රජුරෝ හැටියට උපදින්නේ ස්වාමින් වහන්සේ කෙනෙක් කියලා තියෙනවා. ඒ කතාව අහලා තියෙනවනේ. දේවියට දරුවා ප්‍රාර්ථනා කර කර ඉද්දි ඉතින් ඒ අවසානයේ කිව්වා මේ අන්නරා ස්වාමින් වහන්සේ අපවත් වෙන්න කිට්ටුව ඉන්නේ. පුළුවන් නම් උන්වහන්සේට ආරාධනයක් කරන්න. දේවිය මගේ කුසේ උපදින්න කියලා ආරාධනයක් කළා. ටික දුරක් යනකොට කරත්තේ එරිලා තමන්ගේ කුසට ලොකු බරක් වගේ දැනිලා තියෙනවා. යංගිසේ ඇඟට අමුත්තක් දැනිලා තියෙනවා. බලනකොට අර ස්වාමීන් වහන්සේ අපවත් වෙලා ඒසනේම ආරාධනයක් තිබුණා, සුදුසුකමක් තිබුණා, ඇවිල්ලා කුස පිළින් සිඳගත්තා. රජ කෙනෙක් වෙනවා මේ රට එක්සේසත් කරනවා. එහෙමත් හැකියාවක් තියෙනවා. එලාර මැරුණේ කොහමද? එලාර මැරුණේ සිංහලෙක් වෙලා මං උපදිනවා, ඉපදිලා මම සිංහල ජාතිය වනසනවා කියලා. එලාරගේ ගොඩක් අය එහෙම ඉපදුනාද මන්දා නේද? ඒ නිසා ඒ තරම් වෛරයක් තියෙන. ඒකට හේතුව තමයි අවිහිංසකයි අපිනේ. දැන් බලන්න අහිංසකම සත්තු ටිකනේ අපේ ප්‍රමුඛ ආහාරය වෙන්නේ හාව. හරි අහිංසක සතා. මොන වරදක් කරාද දු මරන් ගන්නේ? හරක්. හරි අහිංසක සතා. ඒ නිසා අහිංසකත්වය කියන්නේ මස් පිණිස සුදුසුයි කියන එක. එහෙම වෙන්න එපා කිසි කෙනෙක්. විචාරශීලී බුද්ධියක් ඇතුව ඒ පුජ්‍යලයන්ට මුහුණ දිය යුතු ආකාරයේ ස්ථානෝචිත ප්‍රඥාවකින් ක්‍රියා කිරීමේ ප්‍රබල ඥානමය බලයක් තියෙන්න ඕන. දැන් බලන්න බුදුරජාණන් වහන්සේත් ඒ හැම යක්කු ළඟටම ගියා. හැබැයි කිසිම යකෙක් ළඟින් පරාද වුණේ නැහැ. අන්න ඒකයි වැදගත්. ඒ ධර්මානුකූලව මානසිකව පාලනය කරන බුදුරජාණන් වහන්සේ බය නැතුව ඉදිරිපත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දන්නෝ මනසින් තමයි මිනිස්සෙක් මේ ඕන දෙයක් කරන්නේ. මම මනස දමනය කරගන්න කෙනෙක්, මට මනස හඳුන ගන්න පුළුවන් කෙනෙක්. තිරිසන් සතෙක් ගෙවුණත් මනස පාලනය කරන්න පුළුවන්. ඒත් බැරි වුණේ මස්සිනාගේ මනස පාලනය කරන්නනේ. නියොදත්ත ඒක බුදුරජාණන් වහන්සේට අවහිරයක් නොවන විදිහට ඒක එහෙම පාලනය වුණා. ඒක වෙන දුරස්ත කෙනෙක් කළා නම් ඕක ගොඩක් පාලනය කරන්න තිබ්බා. බලනකොට බෑනේ මස්සිනාවනේ නේ ළඟම ගෙනානේ. ඉතින් එයාට රාජ්‍ය බලයක් තියෙනවා. අරව මේ ඔක්කොම තියෙන නිසා ඉතින් හරි අභියෝගාත්මක කෙනෙක් බවට පත් වෙනවා. සසර අපට උපත්යක් තියෙනවා. මේ සියවස ඇතුළතදී අපි ඔක්කොම මැරෙන්නත් ඕන. නැත්නම් ඊළඟ පරම්පරාවට ඉඩ නැති වෙනවනේ. මැරෙන්නත් ඕන. ඒකට සූදානම් වෙන්නත් ඕන. ජීවිතේ තේරුම් ගන්නත් ඕන. මේ ජීවිතේ සාර්ථක කරගන්නත් ඕන. දිනුවා නම් දෙලවම දිනුවා මේ කියලා. ජීවිතේ හදා ගන්නත් ඕන. දිගින් දිගට සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් සුවිශේෂී ඥානනය බලයක් ඔබ තුළ පහළ වෙනවා, ශක්තිය. ඒක බොහොම විවෘත මනසින් ශ්‍රවණය කරන්න ඕන. නැත්තම් පුජ්‍යලත්වයේ විසින් මෙහෙයවන හැම අවස්ථාවකදීම තව තවත් අපි පුජ්‍යලත්වයේ තුල තෙරපෙනවා. පුළුවන් තරම් පුජ්‍යල සංඥාවෙන් පුජ්‍යල රූප වේදනා සංඥා සංකාර කියන අර පහක් තියෙන උපාදාන පහෙන් නිදහස් වෙන්න බලන්න ඕන. සදායතන වලින් නිදහස් වෙන්න බලන්න ඕන. කාලත්‍රයෙන් නිදහස් වෙන්න බලන්න ඕන. ත්‍රිවේදනාවෙන් නිදහස් වෙන්න බලන්න ඕන. ත්‍රිවේදනාව කියන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා. බුදුරජාණන් වහන්සේ එක වෙලාවක දේශනා කරලා තියෙනවා මම දැක්කා. මහණනි යමෙක් මේ ත්‍රිවේදනාව ඉක්මවයිද? ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. තංගල ධර්මයේ කියලා ගොඩක් අපි අඳුර ගන්න මහන්සි වෙනකොට ඔන්න කෙටි පිළිතුරක් තියෙනවා. මොකද්ද කියන්නේ? යමෙක් මේ ත්‍රිවේදනාව ඉක්මවයිද? ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තාවේ. මොනවද මේ ත්‍රිවේදනාව? සුඛ වේදනාව, දුක්ඛ වේදනාව, උපේක්ෂා වේදනාව. ඔබ ඉක්මෙව්වද? ඔබෙන් අහලා බලන්න ඔබ ඉක්මෙව්වද? මේ ඉක්මවල විශේෂ වේදනාවක් දුටුවද? අවේදීත නිරෝධ සාගත ස්වභාවය. වේදනා නිරෝධය කියන එක දුටුවද? වේදනා නිරෝධෝ. මුලදී මනස මෙතෙන්ට එන්න අකමැති. මොකද හේතුව? මමත්වයේ සපයි කියලා හිතාගෙන ඉන්නොත් දිගට හරහට මමත්වයේ දුක් ටිකක් දුන්නට පස්සේ තමයි හිතෙන්නේ අයියෝ මෙතන නම් ඉඳලා හරියන්නේ නැහැ ඉක්මනින් නිදහස් වෙන්න ඕන කියලා. දැන් අපිත් යම් තැනක ඔන්න මේ පොළවේ සිටගෙන ඉන්නවා. සිටගෙන ඉන්නකොට එතනින් කූඹි ටිකක් මතුවෙලා කකුල කනවා. ඒක උරම මොකද කරන්නේ? එතන හරියට ගසල දහලා පැත්තකට දුවනවනේ. ඉතින් ඒ වගේම තමයි මේ මමත්වයේ තුල එක්කත් අනාගත වශයෙන් ඇති වෙන දුක් දකින්න ඕන. එහෙම නැත්නම් වර්තමාන වශයෙන් කෙනෙකුට දුක තේරෙන්න ඕන. එතකොට තමයි මේ මමත්වයේ දුරු කිරීම සුවයක් සැපයක් කියලා හිතෙන. ඒකට කියනවා දුක්ඛ සත්‍ය කියලා හිතනවා. දුක්ඛ සත්‍ය කියලා හිතනවා. දැන් බලන්න ඉතිහාසයේ බලනකොට ගොඩාක් ලොකු පීඩාවලින් හිටපු කට්ටියනේ මේ රහත් බවට පත් වෙලා තියෙන. දැන් පටාචාරා වගේ කෙනෙක් නේ, ලොකු පීඩාවකින් හිටපු කෙනෙක්. ඊට පස්සේ සුනීත සෝපාක වගේ දරු තාම පීඩාකාරී ජීවිත ලැබපු අය. ඒගොල්ලන්ට මේ දුක්ඛ සත්‍ය තේරලා මේ මානසික දුක කියන එක තියෙනවා මේකෙන් නික්මෙන්න ඕනේ කියලා වහාම කල්පනා කරනවා. දැන් බලන්න මල්ලිකා දේවිය අගේට නිවන් දකින්න තිබ්බා. ඒ වුණාට මොකද ප්‍රශ්නේ? අපිට මොන අඩුවක්ද? ඈ අපිට රජ සම්පත් තියෙනවා, සිටු සම්පත් තියෙනවා, හැමෝම ගරු සත්කාර කරනවා. අපිට මොන අඩුවක්ද කියලා කල්පනා කළා. නිවන් දැක්කද? දැක්කේ නෑ. කොසල් රජුරු නිතරම ගිහිල්ලා හමු වෙනවා, මුණ ගැහෙනවා. බුදුහාමුදුරුවන්ටත් මිනිස්සු වඳිනවා, මටත් මිනිස්සු වඳිනවා. ඈ බුදුහාමුදුරුවන්ටත් ලාභ සතුටින් ලාභ සත්කාර ප්‍රයෝජන හම්බෙනවා, මටත් මිනිස්සු ගෙනල්ලා දෙනවා සතුටින් යම් යම් දේවල්. ඉතින් මාත් එකයි බුදුහාමුදුරුවොත් එකයි. එහෙමත් අහනවා. කවුරුත් එකයි කියලා අහනවා. දැන් අසරණ වෙන වෙලාවක් ඒක රජ්ජුරුවන්ට කොයිම වෙලාවකවත් Tamanne පේනුන්නේ නැහැ ඥානෙ දර්ශනේ. ඒක වෙලාවක බුදුහාමුදුරුවෝ අහන ඕන බස්නාහිර පැත්තෙන් ලොකු පර්වතයක් පෙරලගෙන එනවා. මොකද කරන්නේ මහරජ? ස්වාමීනි නැගෙනහිර දිශාවට දුවනවා. නැගෙනහිර දිශාවෙන විශාල පර්වතයක් පෙරලගෙන එනවා. මොකද කියන්නේ? මම දකුණු දිශාවට දුවනවා. දකුණු දිශාවෙන විශාල පර්වතයක් පෙරලගෙන එනවා. මොකද කරන්නේ ස්වාමීනි? මම වම් දිශාවට දුවනවා. ඒ පෙත්තෙන්නොත් ඒ විදියටම පර්වතයක් පෙරලගෙන එනවා. මොකද කරන්නේ? අනේ ස්වාමීනි, ඉතින් කරපු කීප දෙයක් සිහිපත් කරගෙන ඉන්න එක තමයි කරන් තියෙන, වෙන කරන් දෙයක් නැහැ කිව්වා. එහෙම තිබුණා. එකයි තත්ත්වය. ඒ නිසා මේ මානසික දමනය කියන එක අපි බාහිර දේවල් වෙනස් කරන්න යන්න එපා. බාහිර තමන්ට තියෙන තත්ත්වය, නිලය, ඒව වෙනස් කරන්න යන්න එපා. ඒ සමාජය තුළ, ඒ ක්‍රියාවලිය තුළ, ඒ කතාබහ, ඒ පැවැත්මවල ඒ විදිහටම කරන්න. ත්‍රිවිලර් මිනිස්සෙට මේ විදිහට කතා කරන්න, ගුරුවරයාට මේ විදිහට කතා කරන්න, ස්වාමීන් වහන්සේට මේ විදිහට කතා කරන්න, දරුවන්ට මේ විදිහ පුරුදු වෙච්ච දේවල් මේ විදිහට මේ පැවැත්ම ඇති කරගන්න. සම්මුති වහර මේ විදිහටම කරන්න. සමහර අය හිතන්නේ මේ සම්මුතියෙන් අපි වෙනස් වෙන්න කියනවා කියලා. නෑ. සම්මුතිය වෙනස් වෙන්නේ පහේමුණුත් අපි පිස්සු හැටියට ගණන් ගන්නේ. ඒ යාට තේරෙන භාෂාවෙන් කතා කරනවා. තේරෙන විදිහට කතා කරනවා. මේක Tamanට පෞද්ගලික හෝ අධ්‍යාත්මික වෙනසක්. එහෙනම් භෞතිකවාදී වෙනසක් ඇති කරගන්න ඕම නෑ. ඒ වගේම ගෙවල් දොරවල් වල තියෙන හට්ටි වලන් ඔක්කොම පන්සලේ ගෑනල් තියන්න ඕනත් නෑ. අමාරයි හිතන්නේ ඇතහැරීම කියලා. ඒකනේ. එහෙම කරන්න ඕම නෑ. සාමින් වහන්සේගෙන් උඩ අවශ්‍ය කරන ප්‍රායෝගික දෙයක් මොනවා හරි තියෙනවා නම් ඒ හැකියාවක් තියෙනවා එහෙම දෙයක් කරන. එහෙම නැතුව මේ නිවන් දකින්න එහෙම දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ. දැන් එහෙමනේ නේද? පින්කම් වශයෙන් අපි කල්පනා කරලා නිවන් දකින්න ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන එහෙම නෙමෙයි. මේක ප්‍රඥාවන්තයන්ගේ ධර්මය, ශ්‍රද්ධාවන්තයන්ගේ ධර්මය නෙමෙයි. පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ, ඥායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මාගේ ධර්මය ප්‍රඥාවන්තයන්ටයි, ශ්‍රද්ධාවන්තයන්ට නෙමෙයි. ශ්‍රද්ධාවන්තය කවදත් ඉන්නෝ. ඉතින් එක එක ඔය මේ ශ්‍රද්ධාවෙන් ඔයකුත් දේවල් කර කර ඉන්නෝ. ඔය ඉන්දියාව පැත්තට ගියාම ගංගා නම් නදියේ නේ පහම් පාකල්ල යවනවා, මල් ගොඩ පා කරනවා, නාල පව සෝද ගන්නවා. ඉතින් වන්දිනවා, එක එක මෙඩිටේෂන් කරනවා නේ. ඔළුවෙන් හිටගෙන ඉන්නවා, තනි කකුලෙන් හිටගෙන ඉන්නවා, හුස්ම ගන්නවා, හුස්ම තද කරගෙන ඉන්නවා. එක එක දේවල් කොටයි. මේක මානසික ස්වභාවයක් නෙමෙයි, මනස තේරුම් ගැනීමක්. මානසික ස්වභාවයක් නෙමෙයි, මනස තේරුම් ගැනීම. මේ මනස තේරුම් ගන්න එක කියන්න පුළුවන්ද? මේ අල්ලපු gedara genada hari ළඟපාතේ ඉන්න නෝනට හරි මහත්තයට හරි කියන්න පුළුවන්ද මේ මරගේ මනස තේරුම් ගන්න කියලා? නෑ. තමන් තමන්ගේ මනස තේරුම් ගන්න ඕන. තමන් තමන්ගේ මේ මනස කියලා වැඩ කරන්නේ මොකක්ද? මම නම් දකින්නේ මනස කියලා වැඩ කරන්නේ මායාවක්, මිරිඟුවක්, පෙන පිඩක්, හිස් දෙයක්, පුස් දෙයක්. ඒ තුලින් ප්‍රඥාව, විද්‍යාව පහල කරගෙන ඒ විද්‍යාත්මක ඥාණයෙන්, ආලෝකාත්මක ඥාණයෙන් යුක්තව කටයුතු කරන්න ඕන. දැන් මේ වචනවල මම එහෙකවත් බැඳුනොත් එහෙම මොකද වෙන්නේ? ඒ වචනේ බිඳින කෙනෙක් එක්ක තරහ යනවා. ඒ වගේ මට වචන නැති නිසා කවදාවත් මේ දේශනාව බොරුයි කියලා කාටවත් කියන්න බෑ. මොකද හේතුව මම්ම පටන් ගන්න මේ කියන්නේ බොරු කියලා. තේරෙනවනේ? ඉතින් වචනවල නැති මම කාටවත් බිනින්න බෑ. දෘෂ්ටිවල නැති මම කාටවත් බිනින්න බෑ. සංකල්පවල නැති මම කාටවත් බිනින්න බෑ. නැත්තම් මෙච්චර ඔය අන්තර්ජාලය හැමතැනම දාලා තියෙනවා. ඔය සියලුම හාමුදුරුවරු, දෙස් විදෙස් දාර්ශනිකයෝ යහනු කවුරුත් එන්නේ තර්ක කරන්න. ඒකට හේතුව තර්ක කරන්න නම් මේ ධර්මයේ අභිභවා ඉන්න ඕන. මේක අභිභවන්න පුළුවන් කමක් නැහැ කාටවත්. මේ තමයි ලෝකේ තියෙන අවසාන ධර්මය. තුන් ලෝකාග්‍ර කියන්නේ තුන් ලෝවටම අග්‍ර ඥානයක්, සම්මයක්, දර්ශනයක්, නිවැරදි ගුණයක් මෙහි තුල තියෙන්නේ. අද දිනේට භාවනා වැඩසටහන අවසන් කරන හැම දිනාගේම